නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් දිවසින් දුටු බියකරු සසර දහම් වැඩසටහන සමග තමයි අපි මේ ධර්මය ඉගෙන ගන්නෙ. එතකොට අපි මීට කලින් සානුවාසි පේතවත්ව කලින් ඉගෙන ගත්තා. ඒ වගේම ප්‍රේතයන්ට පින් දීමේදී පූජා කරන දේවල් ගැන ඉගෙන ගත්තා. ඒ වගේම ප්‍රේතයන්ට පින් දීමේ ඥාතීන්ට පින් දීමේදී කාලෙන් කාලයට අනුකම්පාව උපදවගෙන නැවත නැවත මිනිසු විසින් ඥාතීන්ට පින් දිය යුතුයි කියලා ඒ දේශනාව අපි ඉගෙන ගත්තා. එතකොට මියගිය ඥාතීන්ට හැම වෙලාවෙම මේ පින් දෙන්නේ නැහැ. පින් දෙන්නේ දානයක් දීලා, සලාක දානේ, ඊළඟට ප්‍රධාන දාන, ඒ වගේ දානයකදී පින් අනුමෝදන් කරනවා. ඒ වගේ නිතර නිතර ඥාතීන්ට පින් අනුමෝදන් කරන එක හොඳයි. මොකද ප්‍රේත ලෝකේවත් ඉපදිලා ඉන්නවා නම් ඒ අපි අරමුණු කරන ඥාතියා නැත්නම් අපි පින් දෙන කෙනා එයාට ඒ දෙන පිනෙන් තමයි එයා ඒ ජීවිතේ සැපයටපත් වෙන්නේ. පින් දෙන්න කෙනෙක් නැති නිසා බොහෝ කාලයක් දුක් විඳිනවා. දැන් අද අපිට ඉගෙන ගන්න පුළුවන් අද මේ පුදුම සහගත ප්‍රේත ලෝකයේ විස්තරයක් අද අපිට ඉගෙන ගන්න ලැබෙනවා. පින් දෙන්න කෙනෙක් නැහැ. නමුත් මොගලම් මහරහතන් වහන්සේ දිවසින් දැක්කා පින් දෙන්න කෙනෙක් නැහැ ඒ අයට. අදටත් ඉන්නවා ඒ විදිහට. ඉතින් එහෙම තියෙනවා. ඊට කලින් අපිට ඉගෙන ගන්න තියෙනවා පළවෙනි විමානවත්වක්. ඒ කියන්නේ දිව්‍යාංගනාවක් ගැන. මේක මෙහෙමයි උනේ. එක්තරා දියණියක් හිටියා, බොහෝ පින් කරපු, සංඝයාට ආවාසයක් හදලා දීලා බොහෝ පින් කරපු සවැත් නුවර එක්තරා දියණියක් හිටියා. මේ දියණිය සංඝයාට දන් දෙනවා, ගොඩාක් පින් කරනවා. නමුත් මේ දියණියගේ හිතට වද දෙන, මෙයාට අත්හැර ගන්න බැරි මෙයාගේ අතින් මොන හරි වැරද්දක් වුණා. එතකොට මේ අටුවාවලත් ඒ වැරද්ද මොකද්ද කියලා දක්වලා නැහැ. එතකොට මේ ගෑනු ළමයා අතින් නිතර හිතට වද දෙන මොනවාරි අබ්බැහිකමක් මෙයා කව තිබ්බා විච්ච නරක වැඩක්. එතකොට නමුත් මෙයා ගොඩාක් පින් කළා. එතකොට නමුත් මෙයා හදිසියෙ මෙයාට ලෙඩක් හැදිලා මරණාසන්න වුණා, විච්ච වැරද්දම හිතට ආවා. මෙයා මැරිලා ගිහිල්ලා හිමාලි පොකුණක් අයිනේ විමාන ප්‍රේතයක් ගොඩාක් පින් තියෙන කෙනෙනේ, ආවාස හදලා සංඝයාට දන් දුන්න කෙනෙනේ, දිව්‍යාංගනාවක් කියලා ඉපදුනා. නමුත් එක පිරිමියෙක් නෑ, ඒ දෙවිවරු නෑ. හනියෙන් විමානයක ඉපදුනා. ඒක තේරෙනවා අනිවාර්යෙන් කාමය හා සම්බන්ධ වැරද්දක් තමයි මේ ගෑන් ළමයාගේ අතින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් පිරිමි නැති දිව්‍ය විමානයක ඉන්න දිව්‍යාංගනාවක් ලස්සන. ඊට පස්සේ ඉතින් එහෙම වුණා කියලා හොඳයි, ඈ බඹසර රකින්න ආසයිනා. නමුත් මෙයා බඹසර රකින්න අදහසක් නැහැ. මෙයාට පිරිමි ඇසුරු කරන අදහසයි දිව්‍යාංගනාවට තියෙනවා. නමුත් පිරිමි නැහැ. ඊට පස්සේ මේ දිව්‍යාංගනාව කල්පනා කළා, දැන් ප්‍රේතියක් කියලා තමයි තියෙන්නේ බූමාටු. ඒ කියන්නේ දිව්‍ය සැප විඳිනවා. නමුත් අර නරක කර්මයක් මුල් වෙලානේ ඉපදුනේ. ඒ නිසායි විමාන ප්‍රේත කියන්නේ. ඊට පස්සේ දැන් මොකද වුනේ, මේ මෙයාට දැන් අර පිරිමියෙක් නෑ කියන සංඥාව හිතට ඇවිල්ලා මෙයා මොකද කරේ, දිව්‍ය විමානයේ තියෙන අඹ කඩලා ගංගාවට දැම්මා. ඉතින් ඒ ගංගාවේ පහළට පහළට පහළට ඇවිල්ලා ඒක ගංගාවේ නනා හිටපු තරුණී ඒ අඹ ගෙඩියක් අරන් කෑවා. මිනිස්සුන්ගෙන් ඇහුවා මේවා පුදුම, ඒ අඹ කනකට ඇඟ රත්තරම් පාට වෙනවා. ඊට පස්සේ ඇහුවා මේවා කොහෙද තියෙන්නේ? ඊට පස්සේ කොයි හිමාලයේ තමයි ওই අద్භූත අඹ තියෙන්නේ. ඔය ගඟ දිගේ ගියා නම් හොයා ගන්න පුළුවන් කියලා යොදුන් 60ක් මේ තරුණයා ගියානේ. ගිහිල්ලා ගිහිල්ලා අර මේ විමාන ප්‍රීතියේ විමානෙට ගියා. යනකොට අර විමාන ප්‍රීතියා ළඟට ඇවිල්ලා යාව නාවලා කවලා එයාට දිව්‍ය සැප සලසලා දුන්නා. නමුත් ස්වාමියෙක් විදිහට ඇසුරු කරන්න බෑ. මෙයා මනුස්ස අර දිව්‍ය අනිතක මේ මනුස්සයාට පින් නෑ. ඊට පස්සේ මෙයා මේ ඒ දිව්‍යාංගනාව අර පුරුෂයා අර දිව්‍යාංගනාව විමානේ දැකලා තමයි මෙයා අහන්නේ. ඒක තමයි මේ විමානවත්ේ තියෙන්නේ. මම එහෙම කියන්නේ දැන් සමහර අය පේතවත් පොත ළඟ තියාගෙන දේශනාව අහනවනේ. ඒතකොට ඒකේ තියෙනවා තුනේ තුන්වෙනි කතාව තුන්වෙනි වර්ගයේ මහානුභාව ඇති පින්වත් දෙවිදෝ ඔබේ දිව්‍ය විමානේ වෛරෝඩි මාණික්ක වලින් කරපු ලස්සන කැටයන් තියෙනවා. හරිම ලස්සනයි ප්‍රභාස්වරයි. ඔබ හරියට බබලනවා කියලා මේ දිව්‍යාංගනාවගේ ශාරීරික රත්තරම් පැහැය බබලන රශ්මිය දර්ශනීය බව ආසන ඊළඟට පැම් පොකුණු උද්‍යාන ඒ පොකුණු වල පිපිලා තියෙන මල් ඒවා ඔක්කොම විස්තර කරන දිව්‍ය ලෝකේ විස්තර. ඊට පස්සේ ඔබ අඩිය තිනුට ගිගිරි හඬ එනවා මිහිඟු බිර වටේන් මිහිරි හඬක් එනවා ඔබගේ විමානේ. හරි දෙකුම් කලුයි. ඉතින් යසස් ඇති පින්වත් දෙවිදුව මම මේ ඔබගෙන් අහන්නේ ඔබ hina වෙලා ලස්සනට ඉන්නවා. ඔබ අතිශයින්ම ලස්සන දියුදුවක්. මේ දිව්‍ය විමානේ දූවිලි නැහැ. සමෝ පිහිටලා තියෙන්නේ. අලාමක දර්ශනයක් තියෙන්නේ. දියුදුව නන්දන වනේ වගේ මේ දිව්‍ය විමානේ කියලා අර ප්‍රීමියා මේක වර්ණනා කරනවා. ඊට පස්සේ කියනවා දිව්‍යාංගනාව කියන එහෙනම් ඔහෙ කැමතිනම් මේ දිව්‍ය විමානේ සැප විඳින්න පින් කරන්න. පින් කරලා මංගාව ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න කියනවා. දැන් ඔබ ගිහිල්ලා ගොඩාක් පින් කරගෙන මේ ආපහු මල් ළඟට එන්න කියනවා. ඉතින් අර පුරුෂයා ආපහු පහළට ඇවිල්ලා ගංගාව දිගේ ගොඩාක් පින් කරලා අර දිව්‍යාංගනාව ළඟ ඉපදෙන්න ප්‍රාර්ථනා කරලා එතනම මේ ඉපදුණා. ඒ වගේ සංසාරයේ ස්වභාවය බලන්න ඒ ගෑනු කෙනා ඒ විමාන ප්‍රීතිය කියලා ඉපදුනේ අකුසල කර්මයක විපාකයක් විදිහට. පරණිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ උනාත් ඉපදෙන්න පින් තියපු කෙල්ල අකුසල කර්මයක් මූල් කරගෙන කවුරුත් නැති പ്രേත විමානයක ඉපදුනා. දැන් මේ පිරිමියා ස්ත්‍රියකට ආස කරලා මනුෂ්‍ය ලෝකේ ගොඩාක් පින් කළා අතන ඉපදුනා. දැන් බලන්නකෝ ස්වභාවය. දැන් සමාල්ලාවට කර්මයක් නිසා ගෑන ළමයි දුප්පත් පවුලක ඉපදිනවා. පෝසත් කොල්ලෙක් අර ගෑන් ළමයාට ආසාවට ගෙවල් දොරලුත් අතරලා අර දුප්පත් ගමේම ගිහිල්ලා ඉන්නවා. මම කියන්නේ මේවට ගරහනවා නෙවෙයි සසරේ ස්වභාවයේ දෙස බලන්න. සංසාරේ ස්වභාව. මේක තමයි බියකර සසර. සමහර අය කර්මානුරූපව භූත ලෝකෙට වැටෙනවා. මිනිස්සු භූත ලෝකෙට යනවා. ඒව බලන්න. දැන් කර්මානුරූපව අසුර ලෝකෙකට වැටිලා දේවාලවල මේ දාසකම් කරන්න භූතයෝ හැදිලා ඉන්නවා. ඒ අයට වත් පිළිවෙත් කරගෙන ඒ අයගෙන් වැඩ අරන් මිනිස්සු එවුන් අතරට යනවා. පුදුම ලෝකයක් මේ සංසාරේ තියෙන්නේ. තිසරණයේම එකම පිළිසරණ කරගෙන සත්පුරුෂය යම් තැනක නම් මාගේ උපතිතන වේවා කියලා සත්පුරුෂයන් ළඟ ඉපදෙන්න කැමති වෙන්න ඕන දිව්‍ය ලෝකේ නම මොකක් වුණත්. සත්පුරුෂයන් ළඟ ඉපදෙන්න ඕන. නැත්තම් මේ සසර ගමන නම් කෙටි වෙන්නේ නැහැ පින්වත්නි. ඉතින් ඊට පස්සේ තමයි දැන් මේ දිව්‍යාංගනාවකෙත් එකක් තියෙනවා. මේ දිව්‍යාංගනාවටත් පුරුෂයන්ට තියෙන කැමැත්ත මුල් වුණා. ඒ දිව්‍යාංගනාව කිව්වේ නෑ මම මේ പ്രേත විමානියක් මේ විමාන പ്രേතියක් මම අකුසලයක් මුල් වෙලා ආවේ. අනේ ඔබ සසරෙන් නිදහස් වෙන්න පුංචි වැරද්දක්වත් කරන්න එපා කියලා බඹසරේ සමාදන් කළේ නෑ. බලන්න මේ ලෝකයේ ස්වභාවය. ඉතින් ඒකයි සත්පුරුෂයන්ගේ ඇසුරමයි වටින්නේ. ඉතින් ඒ කුමාරයාත් එතන ඉපදිලා ඒ දිව්‍යාංගනාවත් එක බොහෝ කාලයක් ඉඳලා නමුත් දිව්‍යාංගනාව ගොඩක් පින් තියෙන නිසා අපේ බුද්ධ ශාසනයේ තවමත් දිව්‍යාංගනාවක් විදිහට ඉන්නවා කියනවා. හිමාලයේ අර පුරුෂයා මැරුණා පොඩි පිනක් නිසා. ආයෙත් ඈ තනි වුණා. දැන් ආයෙ පිරිමේ හොයාගනි. මේ සසරේ ස්වභාවල්. ඊට පස්සේ තියෙනවා මේ ඊළඟ ප්‍රේතවත්ව තමයි අතිශයින් භයංකර. ඒ තමයි පෞල් පිටින් පව කරන අය ඉන්නවනේ. පවුල් පිටින් පවු කරන අය ඉන්නවා. ඔන්න එක ගෙදරක ගෙදර මිනිසයා ඔය කුඹුරු වල තියෙන මේ බොල් වී මේ වී පොලලා ඊළඟට වී සුළඟට අල්ලලා බොල් වී අයින් වෙනවනේ. ඒව එකතු කරගෙන ඇවිල්ලා මේ අර හුඹස් මැටි වගේ අර සියුම් මැට්ටක් හදලා ඒ මැට්ටේ අර බොල්වේ ටික හොඳට එහෙම අතගාලා වේලනවා. එතකොට ඒව ඇත්ත වී වගේ අර බොල් කිරි වැටිච්ච තැන් පිරෙනවා. මේවා රත්හැල් වීත් එක කවලම් කළා මේ මනුස්සය වික්කන්නේ. ඔන්න කරගත්ත පව. මේ හොර වී වෙලඳාම. මේ ගෙදර ගෑනු කෙනා හරි කොනයි. කිසි කෙනෙකුට දෙන්නේ නැහැ. ඒ ගෑනු කෙනා කියනවා කිසි කෙනෙකුට මොනවද දෙන්නේ නැහැ. මිනිස්සු එනවා එක එක ඉල්ලන අනේ මේ නැහැ. අනේ ඊයේ ගේනවා දැක්කනේ නෝනා කියනවා. ඊට පස්සේ කියනවා නෑ මෙහෙ නෑ උඹලා ඔය කියන ඒවා විදියට මෙහෙ කෑම බීම අරව මේවා තියෙනවා නා. මම තියෙද්දින් උඹලට දෙන්නේ නැත්තම් මම මේ කන බොන ඒවා අසුචි වෙන්න ඕන කිව්වා. ඔන්න බොරුවට දිවුරුවා. තියෙද්දින් නෑ කියලා. ඊට පස්සේ ගෙදරක දැන් පුතා ඉන්නවා. ගෙදර නෑදෑ කට්ටියක් ආවා. අම්මා හරි ලෝබයි දෙන්නේ නෑනේ. ගෙදරට නෑදෑ වෙනකොට අම්මා ඉමීට පිළිකන්නේ පැනලා මේ වාත්තේ වැඩකට ගියා. අර ගෙදර මිනිසුන්ට වතුර එකක් පන්නේ නෑ අර පුතාගේ යාළුවන්ට. ඒ යාළුවෝ ටික ගෙදරින් ගියාට පස්සේ අම්මට කතා කරලා කිව්වා උඹ මොකද අපි යාළු වෙන වෙලාවේ ගෙන් එළියට පැන්නේ? මේ වතුර පොදක් දෙන්න බැයිද ඔහෙට කියලා ළඟ තිබ්බ මේ පොල්ලක් අරන් අම්මගේ ඔළුවට ගැහුවා. පුතා ඊට පස්සේ පුතා බැඳපු ගෑනු කෙනා දවසක් ගෙදර තිබ්බ මේ දඩේ මස් ටිකක් ගෙනලා තිබ්බා. ඊට පස්සේ ඒ ගෙදර කට්ටිය කොයි හරි ගමනක් ගිහලා මේක තම්බගෙන කෑවා. කාලා ගෙදර ආයෙනකොට කිව්වා මේ මස් නෑ ටික නෑ නේ කියලා. ඊට පස්සේ අර කට්ටිය හෙව්වා එහෙම වෙන්න බෑ තිබ්බ උඹ තමයි කන්න ඇත්තේ කියලා. මේක කිව්වා අනේ නෑ එහෙම කෑවා නම් මගේ මස් මං කන්න ඕන. මං කියේ අසත්පුරුෂයාට අසත්පුරුෂ මේ දිවුරුම් එනවා. අසත්පුරුෂයාට අසත්පුරුෂ තිවිලි එනවා. ඉතින් ඔහොම හිටියා. ඔහොම වෙලා ඉඳලා මේ පවුලේ කට්ටියත් වසංගතයකින් මැරුණා. ඒකයි මම මේ කියන්නේ. අර අපි අර සුපෝකපෝගී සුන්දර සිහින ලෝකයක හිතෙන් මවාගෙන ඉන්න නිසා මේ ලෝක ව්‍යසන අපට ඔරොත්තු දෙන්නේ නැහැ. නමුත් ඇත්තටම බලනකොට බුද්ධ කාලේ හරියට මිනිස්සු මැරිලා තිනවා වසංගතවලින්. දැන් අර සානුවාසී ස්වාමීන් වහන්සේ ගමේ මිනිස්සු 500ක් මැරුණේ එක වසංගතයකින්. විශාලා මහනුවර ලක්ෂ ගණන්ක් මැරුණේ එක වසංගතයකින්. ඉතින් මේ ලෝකේ ස්වභාවවල මොනවා කරන්නද මේකෙන් සසර බියකරුවේ කියන්නේ. ඊට පස්සේ මේ ඔක්කොම ගිහිල්ලා පෙරේත විමානයක ඉපදුණා. දැන් ඔක්කොම මැරිලා ගිහිල්ලා පෙරේත ලෝකෙක ඉපදුණා. මොගලම් මහරහතන් වහන්සේ දැක්කා මේ පෙරේතයෝ ටික. කොහොමද දැක්කේ? එක්කෙනෙක් ගිනිගත්තු බොල්වේ ඔළුවේ විසිරුවා ගන්නවා. තව කෙනෙක් මොගුරකින් ඔළුවට ගහ ගන්නවා. මේ ස්ත්‍රිය තමන්ගේම මස්ලේ කකා ඉන්නවා. ඔබ ඉතා පිළිකුල් වූ අසූචි මල මුත්‍රා ආදී කකා ඉන්නවා. මොන වගේ කර්මයකින්ද මේ විපාක හැදුනේ කියලා මොගලම් මහරහතන් වහන්සේ මේ පෙරේතයන්ගෙන් ඇහුවා. ඊට පස්සේ කිව්වා මෙයා මීට කලින් ජීවිතේදී අම්මා තමන්ගේ අම්මාට හිංසා කරනවා. මේ අතින් අනිත් එක්කෙනා වංචාකාර වෙලෙන්දේ. මෙයා මස් වගයක් කාලා බොරුවට වංචා කළා. මම මනුස්ස ලෝකේ මනුස්ස කාන්තාවක් වෙලා හිටියේ. ඒ මුළු පවුලටම අධිපති වෙලා ගෘහණියක් වෙලා. දීපල වස්තුව තියෙද්දිත් මං ඒව හැංගුවා. ඉල්ලපු කිසි කෙනෙකුට මොනවද දුන්නේ නැහැ. මම කරන්නේ මිනිස් වෙනකොට ගෙදර මොකුත් නැහැ කියලා බොරුවට කියනවා. ඒව හංගනවා. ඊට පස්සේ ඉදින් මගේ ගෙදර මොනවද තියෙද්දිත් මං නැහැ කියනවා නම් මං කන දේවල් අසූචි වෙන්න ඕන කියලා මම්ම දිවුරුවා කියනවා. ඒ වගේ විපාක ආවා කියනවා. අන්නේ කර්මලු විපාකත් බොරුවත් කියන ඒ වගේ නිසා සුවඳ ඇල්හාලේ බත් මං ඉදිරියට ආවට පස්සේ අසූචි වෙනවා. කර්මය කියන්නේ වඳ බහැපු දේවල් නොවේ. විපාක නොදී මිසක්ක කර්මී විනාශ වෙන්නේ. ඒ නිසා මං ඉතාමත් ගඳ ගහන පණුවන් උතුරන අසූචිකක ඒවා බිබී ඉන්නවා කියලා මේ ප්‍රේති විස්තර කරන මොගල මහරහතන් වහන්සේට. අර බොල්වී විකුණවන්නේ අර මැටිය තවරලා ඒ මිනිස්සයා ඉපදුනා ගිනිගත් වී ගොඩක් උඩ. ගිනිගත් වී ගොඩක් උඩ ඉපදෙලා පිච්චෙනවා. දැන් මැදට දැන් හිතන්නකෝ 10යි පිච්චෙන එකට අතප්පයක් ගියොත් පිච්චෙන පිච්චිල්ල. ඊට පස්සේ ඒක මැද ඉඳගෙන වේදනාව වැඩි කමට අර ගිනි ගන්න බොල්වි ඔළුවට දා ගන්නවා. ඔන්න හොර වෙලින්දාට වෙච්ච දෙයි. ඉස්සර ඔය තිබිලා තියෙන හාල් වලට වැලි කවලම් කරනවා, ගල් කවලම් කරනවා. ඉතින් ඒ වගේ දේවල් ගම්මිරිස් කවලම් කරලා මේ ගම්මිරිස් වලට මේ පැපොල්ලට කවලම් කරලා මිරිස් කුඩු වලට ඔය කළු රතු පස් කුඩු කවලම් කරලා ඔය වගේ දේවල් ඉස්සර තිබිලා තියෙනවා. ඉතින් ඒ වගේ විපාක සමන් කරන ඒවා මේ මිනිසු කන බොන දේවල් වලට කරන දේවල්. ඇයි ළඟදීන් අර පණුව ගහපු හාල් හොඳ හාල් වලට කවලම් කරලා දුන්නේ? ඉතින් ඒ වගේ කර්ම මිනිසුන්ට එයි. පණුව දඟලන හාල් හොඳ හාල් වලට කවලම් කරලා දුන්නනේ. මේ වගේ කර්ම මිනිසුන්ට එනවා. මේ තියෙන්නේ. ඊට පස්සේ අර අම්මට ගහපු මේ කෙනා ඒ කර්මයෙන් ඉපදිලා ප්‍රේත ලෝකේ ලොකු යකඩ පොල්ලක් අරගෙන ඔළුවට ගහ ගන්නවා. මේ ඇඟ අතපය කැඩෙන්න තමන්ම ගහ ගන්නවා. ඔයාලා දැකලා නැද්ද ගෙවල් වල සමහර අය තරහ ගියාට පස්සේ ඔළුව ගහ ගන්නවා බීත්තේ. තමන්ම ගහ ගන්නවා. බිම ගහ ගන්නවා. සමහර අය පුංචි කාලේ ඉඳලම පුරුදු වෙනවා. ඔළුව ගහ ගන්නවා. එතකොට මේවට නැද්ද සංසාරේ නම් මොනවාරි කර්මයක්? තමන්ම කරපු කර්ම. කවුරුවත් එයාට අත තියන්නේ ගහන්නේ බයින් නෑ. එයා ඔළුව ගහ ගන්නවා. කර්ම. ඊට පස්සේ ඔය සංසාරේ කවදා හරි ඉතින් මේ මොකක් හරි තමන්ගේ අතින් වෙච්ච දේවල්. ඊළඟට දැන් අනිත් එක්කෙනා පිටිමස් කනවා. අනිත් පෙරේදී තමන්ගේම මේ ඇඟේ මොකක් හරි වේදනාවක් එනවා. ඉක්මනට අත දාලා ලොකු මස් කෑල්ල දිග නියපොතු වලින් කඩාගෙන එහෙම කනවා. ඒතර ඔයාලා දැකලා නැද්ද සමහර අය තරහ ගියාම තමන්ගේ ඇඟ හූර ගන්නවා. තමන්ගේ ඇඟ හූර ගන්නවා තරහ ගිහලා. තමන්ම තුවාල කර ගන්නවා. තමන්ම අතපය කපා ගන්නවා. දැන් ඔය කොල්ලෝ කෙල්ලෝ යාළු වුණාට පස්සේ දුක ඉවස ගන්න බැරි වුණා තමන්ගේ අතපය කපා ගන්න. ඔය කොල්ලෝ නංගන් ගහගන්නේ මේ ලේවලින් මේ බ්ලේඩ් වලින් කප කපා. ඒ මොනවා හරි අපි එතන ආදරේ බැඳීම හැඟීම ගත්තට තමන්ගේ ඇඟ තුවාල කරගන්න කර්මයකුත් ඒ වෙලාවේ විපාක දෙනවා. තම පිටිමස් කනවා කියලා තමන්ගේ ප්‍රේත ලෝකයක් තියෙනවා පින්වත්නි. තමන්ගේ ඇඟේ මස් පිටේ මස් මෙහෙම අත දාලා කඩාගෙන තමන්ම කනවා. මෙහෙම සංසාරයක්. ගොඩාක් අය මේ වගේ උපදිනවා. දැන් මේ මේ දිවුරලානේ හොරට මස් කාලා අනිත් එක අනිත් අය කේලම් කියන අය උපදිනවා පිටිමස් කන සත්තු අතර ප්‍රේතයන් අතර. තමන්ගේම මස් තමන්ම කනවා. ඊට පස්සේ තියෙනවා දැන් අර අම්මා කිව්වනේ අර අසූචි වේවා කියලා තියෙද්දී දෙන්නේ නැත්තම් බොරුවටනේ කිව්වේ. උන්දට ඇල්හාරි දිව්‍ය භෝජනයක් ගෙනල්ලා ළඟ දුන්නත් ඒ ප්‍රේතිට මේ මෙහෙම අල්ලපු ගමන් අසූචි වෙනවා. මං කිව්වේ අද කාලේ තර එක කාන්තාවක් ඉන්නවා කියලා. තමන් කන මෙහෙම රස කෑම එකක් මෙහෙම අල්ලපු ගමන්ම නරක් වෙනවා. මෙහෙම ගන්නකොට නෝල් නෝල් වැක්කිරෙනවා. නරක් වෙලා. ඊට පස්සේ එයා දවසක් කළා මෙහෙම එකපාරම ගත්ත ගමම කටට දාගෙන ගත්ත ගමම කෑම එක කටට දාගෙන දෙවෙනි පිඩා අනනකොට ආයෙ නෝල් නෝල් දැදෙනවා. කර්ම කියන්නේ පුදුම සහගත දේවල්. ඉතින් ඒ නිසා දැන් කල්පනා කරන්න තමන්ගේ මොළුවට යකඩ පොළු වලින් ගහගෙන ඉන්න ප්‍රේත ලෝකවල අපි කී ගමනක් ඉපදිලා ඇතිද? ඉපදෙන්නේ නැතුව හිටියේ නෑ. සංසාරේ ඉච්ඡර දිගයි. ඊළඟ තමයි තමන්ගේම මාස් තමන්ම කඩ කඩා කන පෙරේත ජීවිතවල කොච්චර අපි ඉන්නේ ඇතිද? දැන් ප්‍රශ්නේ මේවා ඉවරද? يعني හිටපු ඒවා නම් ඔක්කොම ඉවරයි කියන්නකෝ. ඉදිරියට ඉවරද? දැන් අපි සතර අපායෙන් නිදහස් වෙලාද? ඒ කාන්තේම ප්‍රේත ලෝකයට යන්නේ නැහැ කියන තැනද ඉන්නේ? කල්යාණ මිත්‍ර ආශ්‍රේ සත්පුරු ශාස්ත්‍රයේ මෙච්චර බැන ඇහෙනකොටත් අපේ හිත් පරණ පුරුදු වලට ගිහිල්ලා තරහ මරහ කෝන්තර වෛර කෙලෙස් රාග ගිනි ද්වේෂ ගිනි මෝහ ගිනි වල තවම සැරිසරනවා නම් මෙච්චර අනුග්‍රහයක් ලැබෙන වෙලාවෙත් ඉදිරියට එන්නේ බුදුරජාන් වහන්සේ නැති කාලේ ධර්මයේ නැති කාලේ කෙලෙස් වැඩි කාලේ ওই කාලේ අපි අතින් කෙරෙන කර්ම වලින් ආයේ සතර අපායට වැටෙන්න බැරි නැද්ද? ඒකයි කියන්නේ කරුණු දන්න සසර ගැන දන්න සත්පුරුෂෝ මේ මනුස්ස ලෝකයෙන් දැන් උඩට යන්න පහළට යන්න එපා. සත්පුරුෂෝ අතරට යන්න සත්පුරුෂ දෙවිවරු අතරට යන්න මේ සසර දුකෙන් නිදහස් වෙන මාවතක් සොයාගන්න. ඒ නිසයි සත්පුරුෂෝ මේ විදිහට අනුශාසනා කරන්නේ. මේ මනුස්ස ලෝකයේ තියෙන කාම සම්පත් වලට ආසාවි ආයෙත් මනුස්ස ලෝකෙට එන්නත් එපා. ඉදිරියට ගොඩාක් පව් කරන මිනිස්සු ඉන්නේ. ඉදිරියට ගොඩාක් පව් කරන මිනිස්සු පහළ වෙන්නේ මොනවා කරන්නද? සත්වයාගේ ආයුෂ අඩු වෙනකොට පිරිහෙන ලෝකේ ගොඩාක් පව්කාරකම් වලට වැටෙනවා. දැන් පින්වතනි මෛත්‍රී බුද්ධ ශාසනය හරි නිවන් දකින්නයි දැන් ගොඩ ගිහිලා ඉවරයි දැන් උඩ ඉන්නේ අය. මේ අවසාන යුගයේ කී දෙනෙක් හරි බේරිලා ඉන්නවනම් ඒ අය තෝරා ගන්න තමයි මේ යුගයේ තියෙන්නේ. ඒ නිසා ඔබ මේ පිරිසට එකතු වෙන්න. සතර අපායේ වැටෙන අයට එකතු වෙන්න එපා. බොරුවට දිවුරන් දෙපා. හොඳට පින් කරගන්න, තෙරුවන් සරණ යන්න, දන් දෙන්න, කුසල් කරන්න, නිතර බණ අහන්න, වැරදි හදාගන්න, ඉවසන්න. ඉතින් මේ විදිහට ජීවිතය වෙනස් කරගන්න. ඊළඟට ඉතින් මේ මොගලම් මහරහතන් වහන්සේ මේ විස්තරය දැකලා ඇවිල්ලා සංඝයාට වදාලා උත්තර නෑ දැන් මේවට. ඒ කියන්නේ මේ අයට පින් දෙන්න කෙනෙක් නෑ. මුළු පවුලම පවු කළා මැරුණා, එක ඥාති තමන් දීපු කෙනෙකුත් නෑ. අදටත් ඉන්නවා මේ ප්‍රේතයෝ, පින් දෙන්න කෙනෙක් නෑ. වෙන අය පින් දුන්නා සනුමෝදන් වෙන්නේ නෑ. දැන් බලන්න වෙන සමහර ප්‍රේතයෝ කියනවා අනේ අපිට පින් දීලා දෙන්න කියලා. දැන් මේ ප්‍රේතයෝ මොගලම් මහරහතන් වහන්සේ කියන්නේ නෑනේ ස්වාමීනි පිනක් දීලා අපිට අනුමෝදන් කරන්න කියලා. ඒ සිතිවිල්ල එන්නේ නැහැනේ. ඒ සිතිවිල්ලවත් එන්නේ නැහැ. හේතුව පින් ගන්නම බෑ. මෙහෙමත් പ്രേත ලෝකෙ තියෙනවා පින්වත්. සංසාරේ. අනේ අපි මේ සතර පල්ලහැට වැටුනොත් ආය ගොඩේනවා කියන එක නම් ලේසි නෑ. ඊට පස්සේ අපි බලමු තවත් මේ പ്രേතවත්වක්. මේකත් හරි පුදුම සාගත සිද්ධියක්. මේකත් പ്രേතවත්තු ගණේට වැටුණාට මේක මනුස්ස ලෝකේ කතාවක් තියෙන්නේ. මේකේ පින්වත්නි මේ പ്രേත කියන්නේ මැරිච්ච කෙනෙක් ගැන විස්තරයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේට එක්තරා නගරයකදී බුදුරජාණන් වහන්සේට ලොකු දානයක් පූජා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේට ලොකු දානයක් පූජා කළාට පස්සේ ඉතින් මිනිස්සු හොඳට දානේ පූජා කළා. එක මිනිසෙක්, එක කුලවත් ධනවත් මිනිසෙක්ගේ පුතෙන් මිනිසුන්ට කිව්වා මේ අර දායකයන්නේ මේ ඔයාලට මේ විකාරද මේ හිසමුඩු සමණයන්ට දානි දීදී ඉන්නවා. ඔය මේ සිවුරු දාගත්ත උන්ට දන් දෙනවට වැඩිය හොඳයි. ඔය දුන්න ටික දැම්මනම් කුණු මේ කුණු කානුවකට කියලා. කුණු ගොඩකට දැම්මනම් හොඳයි කිව්වා ඔය හිසමුඩු සමණයන්ට දෙනවට වැඩිය. එ겐 මෙයා හාමුදුරුවන්ට කැමති නෑ. එතකොට මේ දාණයට බුදුරජාන් වහන්සේත් වැඩියා. මර මිනිස්සු මෙයාගේ මේ පෞකාර කතාවට ගොඩක් බය වුණා. මේ අයගේ අම්මා හරි ශ්‍රද්ධාවන්ත උපාසිකාවක්, මේ කටකැලිච්ච කොල්ලගේ. ඊට පස්සේ මේ මිනිස්සු ගිහිල්ලා අම්මට කිව්වා මේ මෑණියනි ඔබගේ පුතා මේ වගේ බරපතල ප්‍රකාශයක් කළා, පුළුවන් නම් බේරගන්න බුදුරජාණන් වහන්සේ විශේෂයි මේ පාපය කළේ කියලා. ඊට පස්සේ අර අම්මත් හොඳටම බය වෙලා පුතාට කරුණු කියලා කියලා ඔබ සමාව ගන්නේ නැත්නම් මේ කොඹගේ සංසාරෙට එනවා කියලා පුතත් ගෙන්නගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වන්දනා කරවල සමාව ගත්තා. සමාව අරගෙන මේ හිත හැදෙන්නත් එක්ක ඒ අම්මා දවස් 7ක් දානෙට ආරාධනා කළා. දවස් 7ක් බුදුරජාණන් වහන්සේ දානෙට වෙලිය අර පුතා තමයි ඔක්කොම දානේ සංවිභාගය කළේ. ඉතින් ඔහොම ඉන්නකොට ඔන්න ටික දවසක් යනකොට අර මේ පුතත් මේ වසංගත රෝගයක් හැදෙලා ඒ පුතා මැරුණා. බලන්න බුද්ධ කාලේ කොච්චරනම් සිද්ධි තියෙනවද තරුණ කාලේ මැරිලා. ඊට පස්සේ මැරිලා ගිහිල්ලා ඒ නගරේ ගණිකාවකගේ බඩේ ඉපදුනා. නරක ගෑනු කෙනෙක්ගේ බඩේම ඉපදුනා. ඉපදිලා ඒ දරුවා ඉපදුනා. ඒ කාලේ තින් ස්කෑන් කිරිලි මොකුත් නැහැ. දරුවා ඉපදුනාට පස්සෙමනේ දන්නේ මේ දරුවේ මේ පුතේද දුවේද කියලා. ගණිකාවෝ අකමැතිම මේ දෙයක් තමයි පිරිමි දරුවන්ට. කැමැතිම නැහැ. ගණිකාවෝ කැමැතිම නැහැ පිරිමි දරුවන්ට. ගෑනු දරුවෙක් තමයි හදන්නේ. මොකද එයාගේ වෘත්තිය ඉදිරියට කරගෙන යන්න පිරිමි ළමයි හම්බුනොත් මරනවා. එහෙම නැත්නම් පිරිමි ළමයෙක් හම්බ වුණොත් එහෙම මේ කුණු කානුවට දානවා. දැන් මේ දරුවා හැදිච්ච ගමම ගිහිල්ලා කුණු කානුවකට දැම්මා. සෝහනේ කුණු ගොඩක් තියෙන මැදකට රෑම ගිහිල්ලා දරුවා දාලා ආවා. එතකොට රෑයිලි වෙනකල් ඉන්නවා මේ සෝහනේ කුණු ගොඩේ අත්හැරලා දරුවාට මොකවත් කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ආන්නේ ඒ වෙලාවේ තමයි මෙන්න මේ කතාව ඇති වෙන්නේ. ඇතම් පුජ්‍යලයන්ට හොඳට පින් තියෙනවා. ඇතම් පුජ්‍යලයන්ට පින් tikai තියෙන්නේ කියලා ශාස්ත්‍රඥ වහන්සේ යම් ආකාරයකින් මේ පුජ්‍යලයා ගැන වදාලාද ඒකාන්තයෙන් ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය නම් ආශ්චර්යයි. මේ කුමාරයාව සොහොනේ අත්හැරලා දාලා තියෙන්නේ. මේ දරුවාගේ ඇඟිල්ලෙන් වැගිරෙන කිරි වලින් තමයි රාත්‍රියට යැපෙන්නේ. ඒ ඉපදිච්ච දරුවා එහෙම ඇඟිල්ල කටේ ගහගත්තා ඒ දරුවාගේ ඇඟිල්ලෙන්ම කිරි එනවා. පුදුම සහගත දේවල්. ඊට පස්සේ කළපින් ඇති මේ කුමාරයාට යක්ෂ භූත කිසිවෙක් සර්පෙක් හිංසා කරන්නේ නැහැ. සෝණ හිටියා කියලා යකෙක් කිට්ටු වෙන්නේත් නැහැ, සර්පෙක් කිට්ටු වෙන්නේත් නැහැ. බල්ලම් පවා මේ දරුවාගේ දෙපා ලෙව කනවා. කවුඩෝ හිවල්ලු මේ දරුවා යහට මෙහාට පෙරලනවා විතරයි. පක්ෂීන් ඇවිත් මේ දරුවාගේ සිරුර වටා තියෙන ගැබ් මල ඉවත් කරනවා. ඒ කියන්නේ හම්බෙච්ච ගමම්ම මේ වැදහා මහත් එක්කම ගෙනල්ලා දාලා. ඊට පස්සේ කපුටෝ ඇවිත් ඇස් වටේ තියෙන කැතකුණු ඉවත් කරනවා. මේ දරුවාගේ රැකවරණයට කිසිම මිනිසෙක් නැහැ. බෙහෙතක් දෙන්න කෙනෙක් නැහැ. අබාධයෙන් දුන් ඇල්ලීමක් නැහැ. ඔහු වෙනුවෙන් නැකත් හැදීමක් නැහැ. ඒ වගේම හැල්වි ආදී සියලු ධාන්‍ය විසිරීමක් නැහැ. ඉස්සර පුංචි ළමයි ඉපදුනාට පස්සේ එයා ඉන්න තැනට වී හැල්වි වල හාල් මේ දානවා වටේට සෞභාග්‍ය විදියට. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ළමයාව අල්ලගෙන අබවලින් දුම් අල්ලනවා. ඉස්සර අබවලින් දුම් ඇල්ලීම ඒ ආරක්ෂක දුමක් විදියට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ආමනුෂ්‍යයන්ගෙන් ඇස්වා කටවහ වලින් ආරක්ෂා වීම පිණිස ඉස්සර මිනිස්සු මේ අබ දුම් අල්ලලා තියෙනවා. ඒ වගේම ගෞරවයට අබ දුම් අල්ලලා තියෙනවා. තමන්ගේ අම්මලා තාත්තලා නාවල ඉස්සර දරුව ඒ නාල ඉවර වෙලා ගෙට ගෙනල්ලා ඇඟට අබ දුම් අල්ලලා තමයි මේ අම්මලාට ඊට පස්සේ කෑම කන්න බොන්න දෙන්නේ. ඉතින් ඒ වගේ ඉස්සර තිබිලා තියෙනවා. දැන් බලන්න කියනවා මේ කුණුගොඩට දරුවෙක් දාලා මේ මොක දුම් අල්ලන්නේත් නැහැ මොකක්වත් නැහැ කියනවා. ඇකත් කේන්දර මොකවත් නැහැ ඉතින්. රෑ පානේ ගිනවිත් අමුසෝණේ අත්හැරලා දාපු දරුවේ වෙඬරු පිටක් වගේ වෙවුලනවා. ජීවත් වෙයිද කියන කාරණේ සැකයි. මේ විදිහේ තත්වයකට පත්වෙච්ච දරුවේ ඉතින් දැන් ඔන මිනිස්සු අර වට වෙලා අර මේ කුණු කානුවේ ඉන්න දරුවා සෝණේ ඉන්න දරුවා ගැන කතා වෙනවා. දෙව් මිනිසුන්ගෙන් පිදුම් ලබන මහා ප්‍රඥාව බුදුරජාණන් වහන්සේ මේ දරුවාව දැක්කා. දැකලා මෙහෙම වදාලා මේ කුමාරයා මේ නගරයේ භෝග සම්පත් වලින් අග්‍ර වෙලා උසස් කුලවන්තෙක් බවට පත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ළමයා දිහා දැකලා කිව්වා මේ ළමයා මේ නගරේ ඉන්න ධනවතා බවට පත් වෙනවා. දොන මිනිස්සු අහනවා ස්වාමීනි මේ දරුවා මොකද්ද කළා තියෙන පින? ඒ වගේ මොකද්ද මේ කුණු කානුවකට වැටෙන්න කරපු කර්මය? බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂු සංඝයාට දුන්න දානයකට මෙයා හිත පහදවාගෙන කුණු කානුවකට දැම්මම හොඳයි කියලා වචනයක් කියලා තියෙනවා. ඒ නිසා ඔහුගේ උපත සිද්ධ වුණා කුණු කානුවේ. ඒ වගේම නමුත් මෙයා මේ වැරද්දට සමාව අරගෙන ඒ නපුරු අදහස් දුරු කළ දවස් 7ක් දානෙ දුන්නා. ඒ සවැත් නවරදී ඒ දානෙ දුන්න පිනට කැඳපත් වලින් උපස්ථාන කළා. ඒ දානෙ දුන්න පිනට මෙයා මේ නගරේ ප්‍රධාන සිටුවරෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මෙයා ගොඩාක් පින් දහම් කුසල් දහම් කරලා මේ කුමාරයා මේ මනුස්ස ලෝකේ 100ක් අවුරුදු ජීවත් වෙනවා. අවුරුදු 100ක් මේ ළමයාට ආයුෂ තියෙනවා. සියලු සැප සම්පත් වලින් යුක්ත වෙනවා. කයබින්දී මරණින් මත්තේ සද්දෙවිඳුගේ ලෝකේ උපදිනවා කිව්වා. මේ දරුවා මැරිලාන්ට පස්සේ සද්දෙවිඳුගේ පුතා වෙලා උපදින්නේ. ඉතින් මේ කතාව එතන අහගෙන හිටියා සිටුවරේ. මේ සිටුවරයාට දරුවෝ නැහැ. ඉතින් ඉක්මනට ඒ සිටුවරයාගේ පුතාව ගත්තා. නාවල ඊට පස්සේ ඒ දරුවව මේ වෙනම මේ අරගෙන ගිහිල්ලා මේ තමන්ගේ මාලිගාවේ තියාගෙන ඒ සිටු මාලිගාවේ පෝෂණය කළා. කියපු විදිහටම අවුරුදු 100ක් හිටියා. අවුරුදු 100න් දෙව්ලොව ගිහිල්ලා සක්දෙවිඳුගේ පුතා වුණා. ඔන්න ඕක තමයි කුමාර ප්‍රේතවත්තු කියලා මේකේ තියෙන එක්තරා සිද්ධියක්. මේක කියන්නේ දානකදී කියන වචන එයාගේ ඊළඟ උපතට සම්බන්ධ වෙන හැටි බලන්න. ඔය වාගේ අද කාලේ මිනිස්සු කියන කරන දේවලුත් එක්ක මේ මිනිසුන්ගේ කර්ම කොහොම හැදෙන්නේ නැතිද? කොයි කොයි ලෝකවල යනව නැතිද? දානවලදී මිනිස්සු කියන ගම්වල දැන් ගත්තොත් එහෙම සමහර පැතිවලට ගොඩාක් හොඳට පිරිකර පූජා කරලා ලොකුවට දානේ දීලා එහෙම සමහර පැතිවල හුරු නැහැ. ඒ වගේ දානයක් කරපු ගමන් අනිත් මිනිස්සු වට වෙලා ඔච්චර මොකටද ඔය? මොකද්ද මේ මගුල් ගෙවල් ඔය වගේ? කියලා මේ අමුතු කතා යනවනේ. එතකොට මේ මිනිස්සු කියන වචනේ මිනිස්සුන්ගේ සසරත් එක්ක එකතු වෙනවා. මේ බලන්න කුණු කානුවකට දැම්මම හොඳයි කියපු එක මේ සංඝයාට දෙනවට වැඩිය කුණු කානුවකම ඉපදුනානේ. ඒ නිසා පරිස්සම් වෙන්න අපි කරන කියන කර්ම අපිට එනවා. දැන් අර කලින් බුසපේත වස්තුවත් එක්ක කල්පනා කරලා බලනකොට සමහර ළමයි අම්මට තාත්තට අතපය දික් කරනවා, ගහනවා, බයිනවා. ඒ ළමයිට ඒ කර්ම එනවනේ. සමහර ගෙවල් වල බේබදු තාත්තලා ඉනෝ. එයි ඇවිල්ලා කෑ ගහලා ගෙදර ගෑනුන්ට වද දෙනවා. ඊ අහු අතට අහුවෙච්ච එකකින් ගහනවා. ඉතින් අර ළමයි දන්නේම නැතුව තාත්තලාට අතපය ඉස්සෙනවා. අම්මා බේරා ගන්න ඕන කමට. ඉතින් ඒ පව් පුරවනවා ළමයිට. ඉතින් මේ අය රංචු පිටින් මේ ඔක්කොම එකට විපාක විඳිනවා. ඉතින් ඒ නිසා මේ වගේ සංසාර මේ ගමනක් තමයි අපි යන්නේ. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්න. තවත් තියෙනවා පින්වත්නේ විමානවත්ව මේ ප්‍රේතවත්ව අපි ඒකත් ඉගෙන ගමු මේ සසර ගමන ගැන තේරුම් ගන්න. ඒ තමයි මේ එක්තරා නගරයක විසංගණක් සිටියා. ඒ නගරයේ මිනිස්සු එකතු වෙලා මේ සංඝයාට දානයක් දුන්නා. ඒ විසංගණ ඒකට කැමති වුණේ නැහැ. විසංගණ බලන්නේ හම්බේට පුංචි අඩ කහවන උනත් ඉතුරු කරගන්න තමයි බලන්නේ. ඉතුරු කරගෙන ඉතුරු කරගෙන ඉතුරු කරගෙන මෙයා කාරියට කන්නේත් බොන්නේත් නැතුව කහවනු 400,000 පෙත්ත ගමකට දාලා ඇඳ ඇතුලේ වලේ දැම්මා. තමන්ගේ ගෙදර ඉන්න මව්වත් දන්නේ නැහැ හංගපු උදේ. ඊට පස්සේ මේ කෙනා පව් කරලා දන් නොදී ඉඳලා ඒ පාපේට නූල් පොටක් ඇඟේ නැති විරූපී නහරවල් පෑදීච්ච කෙට්ටු සිරුරක් තියෙන පෙරේචියෙක් කියලා ඉපදුනා. ඊට පස්සේ මේ අගලක් අයිනේ, මහා වනේ අගලක් අයිනේ. ඉතින් වෙළඳ ව්‍යාපාරයේ නගරේ ඉඳලා ඈතට වෙළඳ කණ්ඩායමක ගිය මිනිස්සේ ඒ නගරෙන් නගරයට යද්දි මේ කැලේ හරහා ගිහිල්ලා රාත්‍රියක නවාතැන් ගත්තා අර අගලට මේ පැත්තෙන්. එතකොට අර පෙරේසි දැනගත්තා මෙයා අපේ ගම්මානේ පැත්තේ කලින් කියලා දැනගෙන මේ මිනිහයාට පේන්න ආවා. ඊට පස්සේ මේ මිනිහයා හොඳටම බය වුණා මේ උඹ මොකෙද්ද කියලා. උඹ මොකෙද්ද මේ මහා භයංකාර විරූපී කැත ගන්ධසාරේ ශරීරයකින් ඉන්න උඹ කවුද? ඊට පස්සේ කිව්වා අනේ මං පෙරේතයේ යම ලෝකෙ ඉපදිච්ච මං ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දෙච්ච කෙනෙක් නෙවෙයි තියෙද්දිම දුන්නේ ඉතින් මට මොකක්වත් නැහැ මට හරියට පිපාසයි කියනවා. ඊට පස්සේ කියන එනවා මේ ඇලක් තියෙනවා ඔය ඇල තියෙනවා යහපැත්තෙන් ගඟ තියෙනවා උඹ බී පංගුවතොර කියනවා. අනේ මන්ට පිපාසය හැදිලා මං නදියට යනවා. මං නදියට යනකොට මට වතුර පේන්නේ නැතුව වැලි තලාවක් වගේ තියෙනවා වැලි තලාවක් වගේ කියනවා ගඟ පේන්නේ. දැන් මං අර ඉස්සෙල්ලා කිව්වේ එක ප්‍රේතවත්වයක් තිබ්බේ මේ වතුර උඩ ඇවිදිනවා වතුර ගෑවෙන්නේ. මෙයා ගඟට යනකොට ගඟ වැලි වගේ පේන්නේ වතුර නෑ. කර්ම. ඊට පස්සේ මං ගස් හේවනකට යනවා. එතකොට ඒ අවුව ගහ යටට එනවා. ගහක් හේවනට ඕන කියලා ගහක් යට යනකොට අර අවුව ගහ යටට එනවා. කර්ම බලවේගෙන් මේ හිරු කිරණ අනිත් පැත්තට හැරෙනවානේ. එච්චර භයානකයි මේ කර්ම විපාක. ඊට පස්සේ කියනවා සුළං හමනකොට ගින්නි රස්නේට තමයි සුළං හමන්නේ. පුච්චගෙන යනවා මං. ඉතින් මේ දුක මං කරලා තියෙනවා ඌටත් වැඩිය මං දුක් විඳිනවා. හැබැයි ඉතින් මං අතින් වෙච්ච වැරදිම තමයි කියනවා. හත්තිපුරයට ගිහිල්ලා හත්තිනිපුරයට ගිහිල්ලා මගේ අම්මට කියන්න ඔබගේ දුව දැක්කා කියලා. එයා පෙරීතියක් වෙලා ඉන්නේ කියලා කියා අම්මට දැන් ඉතින් ගිහිල්ලා කියන්නේ කිව්වා අපේ වැරදි. ඊට පස්සේ කියනවා පාප කර්ම කරලා මේ චුත වෙලා පෙරේත ලෝකෙට ඇවිල්ලා මං ඉන්නේ. ඊට පස්සේ තියෙනවා මම මේ ඒ කාලේ දානයක්වත් දෙන්නේ නැතුව හම්බ කරපු 400,000 කහවණු අම්මා නිදා ගන්න ඇඳ ඇතුලේ තියෙනවා මට මේ ප්‍රේත විමානයේට පේනවා කියනවා මං හම්බ කරපු ටික. අම්මා දන්නෙත් නැහැ කියනවා. මං ওই කාලේ පින් කරගත්තනම් මං දැන් දිව්‍ය ලෝකෙ කියනවා. බලන්න කියනවා මේ පෙත්ත ගම් වල හංගහංග අපිට වෙච්ච දේවා. ඊට පස්සේ කියනවා වාඩි වෙන ආසනිය යට 400,000 හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරලා මං වෙනුවෙන් දානයක් දෙන්න කියන්න. අම්මගේ වියදමටක් ගන්න කියන්න. මගේ අම්මා මනස ලෝකෙදි දානයක් දීලා මට පින් ලබා දේවා. එතකොට මට සැප ලැබේවි. කැමැති හැම දෙයකින්ම සමෘද්ධිමත් වේවි. ඊළඟට බලන්න සමහර ප්‍රේතයන්ට තියෙනවා ඒ ඉපදිච්ච ප්‍රේත විමානයෙන් ඈතට යන්න බෑ. දැන් සමහර ප්‍රේතයෝ ගඟේ උඩට පහළට යනවනේ. මේ ප්‍රේතයන්ද යන්න බෑ. ඉන්න තැනම ඉන්නකො. එතනම ඉන්න ඕනේ. ඒ ගහ යට කැරකි කැරකමින් ඉන්න ඕනේ අවුරුදු දහස් ගණන්. ඊට පස්සේ මෙයා හොඳයි කියලා හත්තිපුරේට ගිහිල්ලා අර මේ වෙළඳාමේ ගිය කෙනා එයාගේ අම්මට මේ විස්තරය ඔක්කොම කිව්වා. ඔක්කොම කියලා අර කහවණු 400,000 ගැන විස්තර කිව්වා. ඒ කියපු විදිහටම එතන කහවණු 400,000 තිබ්බා. එතකොට අම්මා මනුෂ්‍ය ලෝකෙදී දානයක් දීලා මේ ගොඩාක් පින්කම් කළා, ඈට අනුමෝදන් කළා. ඒ පින් අනුමෝදන් කරනකොටම ඈ සුවපත් වුණා. හොඳ වෙලාවට ඉතින් මේවට විසඳුමක් තිබ්බා. දැන් අද කාලේ කොච්චර හංගපු ඒවා කැටවල වාත්තේ මේ ගේ මුළුවල ඊළඟට ඔය කොහේ කොයි හරි හංගපු ඒවා මේ හංගලා මිනිස්සු මැරිලා අදට කොයි හරි ප්‍රේත ලෝකවල යයි ඒ පණිවිඩයක්වත් එවා ගන්න කෙනෙක් නැහැ. ඇයි ප්‍රේතෙක් කියලා කොතනක ඉපදුනාද කියලා තැනක් නැහෙනි. වෙන් වුණ ඉඩකඩක් නැහෙනි පින්වත්නි. දැන් අපි නම් අම්මලාගේ ඉඩමේ අපි ඉන්නවා, තාත්තලාගේ ඉඩමේ ඉන්නවා. දැන් අපි නම් අසපුවලට ලැබිච්ච ඉඩම්වල අපි ඉන්නවා, පන්සල්වල ඉන්නවා. එහෙම කියලා නැහෙනි ප්‍රේතයන්ද. ප්‍රේතයන්ද කොහේ හරි තැනක ඉපදෙනවා. කොහේ හරි තැනක. තමන්න මෙහෙ මැරෙන එක්කන කාන්තාරයක උපදිනවා. මෙහෙ මැරෙන එක්කන හිමාලයේ උපදිනවා. මෙහෙ මැරෙන එක්කන ගංගා නම් ගංගායිනේ උපදිනවා. කොච්චර කර්මද කියලා බලන්න. මේ විදිහට ඒ කර්ම මේ ගෙවලා ඒ කර්ම විපාක විඳලා මේ පණිවිඩයක් දෙන්න කෙනෙක් නැහැ. සමහරවිට එයාලට පේනවා දැන් සමහරවිට අරාබියේ කාන්තාරයක උපදින පෙරේතයාට එයා හංගපු වස්තුව ගෙදර මේ කොස්ගහ යට මොට්ටියක දාලා නම් තියෙන්නේ. එයාට අර කොස්ගහ යට මේ කහවන මොට්ටිය කාසි මොට්ටිය අරාබියේ කාන්තාරයට පේනවා. අහවල් දැන තියෙනවා අහවල් දැන. ඉතින් එයාට පේනවා එයාගේ ඥාතින් අර ගහ යටට එනවා යනවා ඒ මොට්ටිය උඩින් යනවා පේනවා. ඔක්කොම පේනවා. නමුත් එයාට මෙහෙට එන්නත් බෑ. මෙහින් එක්කෙනෙක් කාන්තාරයට යන්නෙත් නෑ. කවදාවත් විසඳුමක් නෑ. ඊට පස්සේ මැරුණාට පස්සේ ඉතින් කිසි විකල්පයක් නැහැ. මේ වගේ කොච්චර ඇතිද මේ පින් ගන්න බැරුව. ඉතින් ඒ නිසායි අර කිව්වේ අනුකම්පා කරලා. ওই ශලාක දානේ දෙනකොට ඊළඟ අවුරුද්දකට වතාවක් හොඳට දානයක් දීලා හොඳට පින් කරලා එක්ක සෑයකට පූජාවල් තියලා පින් බලාපොරොත්තු ඉන්න ඥාතියෙක් වෙත්නම් මේ ආහාර පූජා කරපු, පැන් පූජා කරපු, සුවඳ පූජා කරපු පින් අනුමෝදන් වෙලා සැපවත් වේවා කියලා. ඒතර කවුරු හරි කියනවා නම් නිතර ඥාතීන්ට දන් දීලා පින් දෙද්දී පිටිපස්සේම ඇඟේ එල්ලිලා ඉන්නවා කියලා. ඒක අපිට හොයාගන්න මේකේ විස්තර නැහැ. මොකද ඇත්තටම ඕක එහෙම වෙන්නේ නැහැ මෙහෙමයි කියලා ස්ථීරම කියන්න പ്രേත ලෝකේ පිළිබඳව අවබෝධ කරපු ඥානයක් අපිටත් නැහනේ. අපිත් പ്രേත ලෝකේ ගැන විස්තර හොයාගන්නේ මේ කතා ඇසුරින්. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින්. ඉතින් ඒ නිසා මේ වගේන් තමයි ඔබටත් තේරුම් ගන්න තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේ වැඩසටහන් මාලාව දිගටම පිළිවෙලටම ශ්‍රවණය කරන්න උත්සාහ කරන්න. එතකොට මේ ඔබට මේ තුලින් ඇති වෙනවා යම්කිසි ඥානයක් මේ ඒ ලෝකයේ தත්ත්ව කොහොමද කියලා. මොකක් හරි ඉතින් කෙටියෙන් ගන්න තියෙන අර්ථය තමයි අතිශයින් භයංකාරයි සංසාරේ. සතර අපායට වැටුනොත් ගොඩ එන්නේ නැහැ. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනා වගේ කියලා වදාලා. සමහර ප්‍රේතයෝ මැරුණාට පස්සේ චුත වුණාට පස්සේ ආය යන්නේ නිරේ කෝ තිරිසන් ලෝකේ. කලාතුරකින් මිනිසෙක් කියලා උපදින්නේ, ඒ උපදින්නේ දුප්පත් පවුලක. අනිත් අයට දෙනවා තියා තමාට වතුර පොදක් නැති පවුල්වල උපදිනවා. හීන කුලවල උපදිනවා. යන යන සමාජයෙන් නින්දා අපහාස කොන් වෙන පරිසරවල උපදිනවා. ඉතින් මේ දුක අකමැති ඔබ පවු කියන જાතිය නම් කරන්න එපා. මසුරු වෙන්න නම් එපා. ලෝභ වෙන්න නම් එපා. එක එකව පෙට්ට ගම් වල දාගෙන ওই තැන් තැන් වල මුළු බුළු වල නිදාන් කරන්න නම් එපා. අපිට මේ සිංහතුනි අපේ අනාගතේ අපේ මරණේ කොහේ කොතන කොයි විදියට වෙයිද දන්නේ නැහැ. සමහර අය උපංගීම මැරෙන්න හිතාගෙන ඉන්නේ මැරෙන්නේ කුණු කානුව කරා. තමන් යන කක්කුසියේම තමන් වැටිලා ඔළුව කක්කුසියේ කටේ ඉරවිලා මිනිස්සු මැරෙනවානේ. ඊට පස්සේ ඔය කොයි හරි මේ පාරක තොටක මිනිස්සු මැරෙනවානේ. ඉස්පිරිතාල ලෙඩෑඳේ මැරෙනවානේ. ඉස්පිරිතාල ගෙනිච්ච ළඟදී මගේදී වාහනේ මැරෙනවානේ. ළමයිගේ ඔඩොක්කුවේ මැරෙනවානේ. මේ ඊළඟට මිනිස්සු බෝම්බ වලින් මැරෙනවානේ. ඊළඟට ලෙඩ දුක් වෛරස් හැදිලා මැරෙනවානේ. දැන් බලන්නකෝ ඉතාලියේ, චීනයේ සිය ගණන් මිනිස්සු එක දවසේ රොත්තට දාලා විගිනි තියෙනවානේ. මේ සංසාර වෙලේ ස්වභාවය දෙස පොඩ්ඩක් බලන්න. ඒ නිසා මේ මරණීය සත්‍යයා කරා පැමිණෙනවා. මරණීය සත්‍යයා කරා පැමිණෙද්දී අපි හිතාගෙන ඉන්න විදියට නෙමෙයි, ඔයා දන්නේ, ඔයාලා දන්නේ, ඔයාලා කොයි විදියට මැරෙයිද කියලා දන්නේ නැහැ, මම දන්නේ නැහැ, මං කවදා කොයි විදියට මැරෙයිද කියලා. හැබැයි ඒකාන්තයෙන් සිද්ධ වෙන දෙයක් තියෙනවා, මැරෙනවා. අපි කල්පයක් ඉඳාපු අය නෙවෙයි. කරගත් කර්ම විපාක ඊළඟ ජීවිතේට ගෙනියනවා. ඔන්න මේ විස්තර අහනකොට දන් දුන්න අයට, ඊළඟට බණ අහපු අයට, කුසල් කරපු අයට නම් බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා ලෝභ වෙච්ච අයට, කුසල් කරපු නැති අයට තමයි මේ භයානක බව තියෙන්නේ. ඒ නිසා ඉක්මනට ඒ අය වෙනස් වෙන්න, ඉක්මනට හැදෙන්න, ඉක්මනට කුසල් කරන්න ඔබට හැදෙන්න කාලය තියෙනවා. හිත සතුටු වෙන විදිහට පින් කරගන්න, යන මාවත වෙනස් කරගන්න. ඉතින් ඒ නිසා මේ වාගේ ඊළඟට තමයි කවුරුත් අපි මේ අපි මතක් කළා මෙහෙම සංසාරික අපි ආවේ. නමුත් ඉදිරියට මේ වාගේ සසරක වැටෙන එකෙන් ගොඩ ගිහිල්ලා නැහැ. ඒ නිසා ත්‍රිසරණේ පිහිටලා පංචශීල සමාදන් වෙලා සත්පුරුෂ ඇසුරම ප්‍රාර්ථනා කර කර මේ බුද්ධ ශාසනය පිහිට සලසා ගන්න. ඉතින් මේ විදිහේ භයානක සසරෙන් අපිට නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු.